ඇයි බලාපොරොත්තු වෙන්නේ? තවත් ව්‍යාකෘති ගණනාවක් ආරම්භ කරන්න තියෙනවා. ඒත් අවුරුද්දක් අවසන් වෙලා ජාතික ආණ්ඩුවක් ඇති කරාම ඒ ජාතික ආණ්ඩුවේ පළවෙනි වැඩසටහන හැටියට තමයි අපේ චම්පි කරණව කැමතිතුමා කියලා මේ වැඩසටහන අපි ආරම්භ කරේ. එහෙනම් බය නැතුව අපි මේ අනාගතයට මුහුණ දෙමු. දැනටම අපෙන් අහනවා කවුද එන්නේ කියලා. අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒත් මේ වැඩ කටයුතු කරන්න අවුරුද්දකින් කරන්න බෑ. අවුරුදු 5කින් කරන්න බෑ. අවුරුදු 10ක් ගත වෙයි, 15ක් ගත වෙයි. ඒත් ආරම්භ කරන්න ඕනේ. ඉස්සෙල්ලා දකින්නේ මුල්ගල් තියෙන එක. ඉස්සෙල්ලා දකින්නේ ගොඩනැගිලි හදන එක. පරණ ගොඩනැගිලි කඩන එක. පාරවල් හදන එක. අනික් පහසුකම් ලැබලා දෙන එක. ඒත් අවුරුදු 2 3ක් යනකොට මේක ආර්ථික වාසියත් සියල්ලම ලැබෙන්න යනවා. එතනින් තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. එන ඒ ගමන අපි ආරම්භ කළා තියෙනවා.